හොරු වර්ග දෙකක් ඉන්නවා ලංකාවේ. එකක් සිංහලෙන් හොරකම් කරන හොරු. ඒ මිනිසුන්ට ගාලා හුවේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු කොහරි දැනක පොඩි ස්ථානයක අරයට මෙහාට ගානක් ගෙවලා පොඩි ගානක් කරගෙන ගතමනාවක් කරගෙන වැඩක් කරපු එක හොරකමක් ඇත්තටම. ඒ අය සිංහලෙන් හොරකම් කරන හොරු. ඒගොල්ලෝ මාක් සුදක්කා. හැබැයි ඉංග්‍රීසියෙන් හොරකම් කරන හොරු ජීවිතේට අහුවෙන්නේ. මේ ආණ්ඩුවේ ඉන්නේ ඉංග්‍රීසියෙන් හොරකම් කරන හොරු. ඒගොල්ලෝ ගහන්නේ ඉංග්‍රීසියෙන්. දන්නේ නැහැ ඉංග්‍රීසියෙන් ගහමෝ දන්නේම නැහැ. ඒ නිසා අද ඉංග්‍රීසියෙන් හොරකම් කළා ලක්ෂ 19000ක් ලංකාවේ මේ රටේ ජනතාවට නැතෝ ගියා දින 55ට මෙහෙම හොරකම් කරන්නේ දින 100ට කොහොම ගෙහෙල්ලක් ගහන්නේ කියලා තමයි කල්පනා කරන්නේ.